ස්ථම්පිර අනේක ඇමතිතුමා විශේෂභාර ඇමතිවරයා කියලා තියෙනවා මේනකට පොට් සිටිය ව්‍යාපෘතිය නතර කරන්නේ මේක දිගටම කරාගෙන යනවා කියලා. ඒ වගේම මේක ගණනය කරලා ගණනය අනුව ජීවර පරිසරයේ විනාශ වෙන පරිසරය වගේ ඒවා අනුව වන්දියක් ගෙවනවා කියලා. අපි එතුමාගෙන් අහනවා මේ අවස්ථාවේ එම් පරිසරයේ ඛාදනය වෙන විරල අහිමි වෙන දෙකඩන් ඒ වගේම අහිමි වෙන රැකියාව රැකියාව පිටුපසින් ඉන්න මාළු අල්ලන මිනිසුන්ගේ අනිකුත් පිටුපසින් ඉන්න වෙළඳ ප්‍රජාව කියා අවස්ථාවලට කොහොමද වන්දි ගෙවන්නේ. ඒ වගේම අපි අහනවා ගැනීම් කරන වැලි ප්‍රමාණය ගොඩින් හේදිලා යන දේපළ වලට වන්දි ගෙවන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි එතුමාගෙන් අහනවා මේ අවස්ථාවේ එතුමා මේ කියන්නේ පරිසරය ගණනය කරන්නේ කොහොමද මේ විනාශ වෙන පරිසරය මත් සම්පත කොරල් පර ඒවා ගණනය කරන්න කවුද? සම්පිරණය කියන්නේ මෙතුමා කරන ප්‍රකාශන වලට අපි මේලේ පරිසරය විරුද්ධ නැගෙන එක අපිට මේලේ කියන්නට සිද්ධ වෙනවා.